අද නමුත් මොනවා හරි කියන්නේ නැහැ. මොනවා හරි සමාජ කරේ සමාජ ඉතින් ආයෙත් වහන්සේලා මේ විදිහට උපසමදාන ඒ තමයි මේ වැඩේ කියන්නේ ලංකාවේ ඉන්දියානු ඒ කියන්නේ ජීවිතය කාර්යය එක මානසිකයිතර පුණ්‍යකරණ පුණ්‍යකරණ ගන්නේ ඒ ඒක නිසා අපි ග්‍රහණය කරගන්න දේවල් සෘෂ්ණා සෘෂ්ටි මානසික ග්‍රහණය කරගන්න. එවගේ පුරාණායක දෙයක් ආසන්නයෙන් වෙන්නේ අන්තිම කෙනෙක්ම දැකලා දෙන්නේ නැහැ ඒක අපි සමරෙන් කියන දැන් පුරාණ සමය අපිට මහා නඳුනුල සාපෝය කියන්නේ පුරාණ සාපෝය කියන්නේ අපිට නැහැ අපේ ඉතලෝ වාස්තවන්නේ නම් විශේෂයෙන්මයි සාපෝය ගන්න අපිට වැඩි වෙන්නේ ඒ සාපෝය වැඩිුණා කියලා කියන්නේ කිසිම විදිහකට අවබෝධ වෙන්නුනා කියලා කියන අපිට අපේ සාපෝය ලැබුණා කියලා නමෝ කියනවා අපි ආශ්‍රයෙන් ඉන්නවා කියලා කියන්නේ ඒ දෙයෙන් අපි ලොකෝ කැපෙනවා පරිහරණය කරන්න වෙනවා අපේ දින සතුට නැති වෙන තැන ඉන්නේයි මුදේන ගාමිණී එක දේශනා කරනවා මේ මහාලේ සත්‍යයන් ඉගෙන සත්‍යයන් මරණය කරා සමීප වෙන්නේ සත්‍යයන් මේ උහතරවලින් මේ අහතරවලින් මේරෙන්නේ කියන කාරණා මත කරන්නේ මේ රජයේම ලක්ෂණ කියලා දේවල් ටිකක් නම් කරගන්න ඊළඟ වාරයේ

ඒ වගේම පිළිතුරු මාර්ගයේදී ආර්ථාන වල දුක්ඛය තුනක් සීවලී ආම්බේදී පස්සෙලා උන්වහන්සේ ඉතිසේත කුණියෝනි දෙන්නේ සීලම සාමි වහන්සේලා රැස්වීම සම්බන්ධයෙන් කියනවා. මෙන්න මේ වගේ සුරිසේත සාමි වහන්සේලාගේ ගුණයන් නිසාත් වෙනවත් නම් බෞද්ධ සාමයේ සම්මන වෙනවා. රජා පරවල කරණයන් දිනාගේ දෙවියන් සරණයන් දිනාගේ හස්තේ තමයි භක්තිය. භක්තිය දිනුයි මයි පතන කරන්නේ නැහැ. දැන් අපේ සැකයන් සමහර ඇත්තන් වාහනයක් කියන බැලුම් යාරා දැන් විතර ඥාන අනිස්ථාන වල හතරගම අනිස්ථාන වල යනවා. ඒ යන්නේ විතර සත්‍යමයි සාධුවේ. ඒ යන්නේ දෙවියන් කියන්නේ පිළිසහන් බලාපොරොත්තු වෙන දෙවියන් තමයි ආදර කරලා යන්න දිවස් යන්න සිටිය පතන කරලා විස්පහන් කියන්නේ යන්නේ. නමුත් අපි බුදුරජාණන් වහන්සේට බුදු පූජා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ භක්තිය නෙවෙයි. බුදුහාමරට බයයි නෙවෙයි. එක දවසක් බුදු පූජාව කියන සමහරක් නැතිතර සමතම බුදු පූජා කියනෝනේ නැත්නම් අවයත් දෙවියන් සමහරක් නැත්නම් ඉතනම නේද. ඉතින් මේක තමයි දැන් තියෙන්නේ. පුරුණ ගාමක කියන්නේ කයි දවසක තියෙන්නේ. තීව්‍ර තීව්‍ර ප්‍රමාණය තමයි ආදි සැපයෙන්. බුදුහාමර පාඩම් දීලා උන්වහන්සේගේ බුදු පුණ්‍ය සාමර්ථෝගේ දෙනවා අපි ඒවට පුදුසැයි දසෝ ප්‍රමාණයට අපේ ඥානහත් කරගෙනවා. ඒ නිසා බෞද්ධයන් නම් අපි අපේ තියෙන ප්‍රාර්ථනාව කරුණ ගැන විශ්වාස කියන ප්‍රකාරය. බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ කියන විශ්වාස කිරීම. එතනින් තමයි ඒක ගැන විශ්වාස කරනවා. මේ විශ්වාසයේ ගුණය තමයි අපේ බුද්ධෝගේ වීර්යය කියන්නේ. මේ විස්වාස ඇති වෙනවා පිළිතුරු යන බලකුවක් ධර්ම මාර්ගය අපට ප්‍රසන්න වෙන්නේ. මේකට මතක උදාහරණය තමයි. පස්වල වහන්ස ධර්ම දේශනා කරන කෙනෙක් බුදුරජාණන් වහන්සේ පිළිතුරු තුන් වතාවක් කිව්වාගේ සම්බුද්දත් සතුනායි කියලා. පළවෙනි මාර්ගයේ සම්බුද්දත් සතුනායි කියලා වර්ණයන් ප්‍රධාන කිරීම විස්වාස කරන්නේ නැහැ. පොනිසන් කියන්නේ ඔබේ ගැයීමක් යන්නේ වන්නේ කාපතුනම් කොහොමද නැහැ කියලා ඒ තරහ කුමාරයෙක් නම්කට දෙනාරේ අනිත් අය ඇහිලි දෙකක් කොටවලා ඉන්නේ කියලා සාකච්ඡා කරනවා ලැබුණත් මහා වෙනවා කියලා මත දෙකක් අනිත් අය ඇහිලි දෙකක් කොටවලා ප්‍රකාශ කරන්ති ඒ අය හතරේ ඉතේ මයති අරුම කොණ්ඩය කාපතුමා ඒක ඇහිලි ලකුණා ඒකම ප්‍රකාශ කරනවා මේ කුමාරයා එනිසාර පණක්කාව සමාගයේ දවසනය ඔහුගේ දැකුම ඔහුගේ උගත්කම අරතුළු කිරියාකුණ. ඒ සහත ඔලසිි ගට නැන්ති. තුමි සහදවා දුහාදුව සඳහන්දරවා තමා සමන් සමුදර සත්තුනා තමයි කෞුතෝවාදේ ජැත්නීග දැන් කතා කර නිපා කියල තුමි අතර සහන් කර එමත් යහනවා කොන්දන්න. මා ඔබට මේ හරි දේශනා කරගේට මා සමුදරද පත්නාය කියෙන. එක පොතාගයන් තෙරුගී. කොපමණ කයිස මා බුදුරජාණන් වහන්සේ කියන නාමයේ අතුරු ගමම මහන්සිය හොයාගෙන ආවා. දින ගණනක් තිස්සේ හොයාගෙන ජීවිත අවස්ථාවලා මේ මායේ බුදුරජාණන් වහන්සේ කරා සාහවරි නමුණා. බුදුරජාණන් වහන්සේ කියන හවුලක් නැහැ. නමුත් සම්බුද්ධත්වයට විශ්වාස කරා. ඒ බුද්ධයා සම්මගේ වෙන්නේ අවස්ථාවේ සම්බුද්ධත්වයේ උන්වහන්සේගේ ආත්මයේ ඥානයේ උන්වහන්සේ අවබෝධයෙන් පිළිගැනීම හැකර තියෙන්නේ ඒ අවබෝධයෙන් පිළිගැනීම ඉඳිනයි මොහොතෙන් දේශනාවරේ කියන්නේ ඒ සාමෝ අර මහාදී මානසික පැතුම ඒතරේ බණහා ඉවරෙච්ච ගමන් මොහොත නාස්තරා මේ මරණ අනිවාර්ය වුණා මේක විශ්වාස කරගන්න කියලා මේ සම්මා සම්බුද්ධයන් වහන්සේ කියන කිමිට ඇගෙන කරුවරේම මේ පොදුසතරේ මාර්ගය මාර්ගයෙන් ඒ තාපින ප්‍රතිපදියේ ඇති හතරගේ මනසේ සම්ප්‍රදායනේ සම්පූර්ණත්වය අධනායක මේ සංඝාතම උතුමන පිළිවෙලට අවුරුදු 230ක් පස්සේ මොකලේ පොඩි සාම්ප්‍රෝ ඒකෝ පොඩි ආන්දෝ සාමයේ පොඩි අන්තිම සාමයේ අනුකම්පිතයි මේ සාමයේ වාහක

බය දුරු කර ගැනීම සඳහා වූ මාර්ගයේ ස්වභාවයේ පියවර තමයි පිළිසිස්සන්ට හරි ගැනීම. ඒ සාපේරණ අතීතයේ පණක් කියන කර්තවන් නැත්නම් නාම කර්තවන් නැහැ. ඉතින් ධර්ම පරාසර එන්නේ මේ ප්‍රශ්නම වැඩි. ඇතැම් විට ධර්ම පරාසර ධර්ම දේශනා කරනකොට සාධිමාම් කර දැනෙන අමාරුයි. අපේ සාතු වල මහත්යේ නම කියන්නේ හැම වාදයකම කාර්යභාර දෙන බලන්නේ තමයි සම්මාන කියලා දෙන්නේ ඒකම කර්තවන්නේ. ඉතින් මේ සාතවල සාතමයි අපිට හැම මොහොතකම වෙන්නේ. ධර්මයේ සඳහන් කරන මේ කර්තවා පිළිබඳව අපේ මුල් ශරීරයේ පුරාම ඉතිරිලා යන දෙයක් කියනවා. සම්මත් නහර ඇතුළු මහා යම් දෙයක් මේ කර්තවා දෙකම දෙවිණියක් ඇතුළේ මේ අම්බුද අම්මන් අම්බුද සාත්‍රිය සහ දෝණියකට කොහොමද බලවත් වෙන්නේ නම් කියනවා. ඒ පැහැදිලි ප්‍රතිසම් පිළිතුරේ කොච්චර වයසට ගිය දෙවියන් තමා මේ අම්බුද සාත්‍රිය නැති වෙන හරි මේ දෝණියකට නොවන කියන්නේ නම් කියනවා. ඒ නිසා තමයි පිළිතුර අම්බුද කියන්නේ. සාදු දුහාන්ගේ ශ්‍රාවකෙක් කියලා අනුහත්ගේ සිස්සේ කියලා ආදරේ දෙන මේ රාජාම්බුද මහින්නව දෙන්නේ ඉතින්. එකෙකේ විස්තර මහලේ මේ කාර්යවාහකේ දැඩි වීර්යය භාවනා කරලා හසුනා. ඒ වගේම කොහොමද මිනිහෙක් කියලා බෞද්ධිකාගේ කාන්තාවක් මහලනා කියලා ඇය සම්මාන වලට දෙන්නේ. එකෙකේ විස්තර මහලේ මේ නැහැ කියලා තුන දැඩි වීර්යෙන් රාජ්‍ය කාර්යදී වරාගෙන සම්මාන කරමින් ගස්තර මහල නැති කපු අල්ලගෙන පිටත් භාවනා කරමින් දැඩි වීර්යය භාවනා කරලා සාහසයෙන් හසුනා. බක්කුල කාන්තාව ලකුණේ මහනුනේ අවදාකුවේ මහලතාවරව ලකුමයි කියලා තුනා මේ සම්මුද සාධනයේ කියනවා මේ පිට ඕසානවා කියන්නේ අවදෙන් මහලක් කියලා තුනා මෙලි සාමි වහන්සේලා කියන තුනේ මහලු බාහේ මෙතුම් කියන්නේ සතර සංස්කෘති අපේත තියෙන තුනේ සාහිත්‍ය තියෙන තියෙන දුර්වල සාහ තමකට වෙලා මේ සම්මුද සාධනයේ දැකේ ප්‍රතිසලයන් ගන්නවා කියන කැලි විපාකයක් ලැබෙනවා ඉතින් මේ හැටියට යනවා කියනවා බොහෝ දෙනෙක් කියන්නේ අපිට කියන්නේ අමා සම්බුද සාත්‍රය අපේ නැති වෙන්නේ ඒක පිළිබඳව මම කියන්න. ඒ නිසා වයසට යනකොට මට ඒක සම්පූර්ණයෙන් ගැටලුවා. දිනපතාම සම්බුද සාත්‍රයේ ප්‍රතිපල ලබා ගන්න අවස්ථාවයි අපට ලැබෙන්නේ අපේ ප්‍රමාණික කාය බලකරන. ඒ නිසා අප්‍රමාණික බලය අපේ ජීවිතය ඥාණයෙන් වර්ධක කරගන්න ඕන. සාර්ථකයි කියන පුණ්‍යය ඊළඟ ගැටේ තමයි ලෝකේ ඉඳලා ඉන්න තරම ආවදලු කරනවා. ප්‍රතිපල ගන්නවා කියන්නේ පිළිතුරේ දුකේ විනාශීම මම ආවර්තනයේ ලෝකෙ ඉදිරියට කරලා තියෙනවා මම ආවර්තන ලෝකෙ ඉඳන් පිටමුදා නිදන් කරලා තියෙනවා ආවර්තනයේ පාඩක මම කියනවා පරිණාම කියලා මේකයි තමයි සාත්‍ය පොදුනේ කියන සමහරක් තමයි කියන්නේ ඒක මේ සංකල්ප දෙන්නේ කොහොමදයි කෙරොන් කරගන්න දේවල් නමුත් පිළිතුරු ඒකේ දෙවේ සමහර හැබැයි තම බුදු සාත්‍ය ප්‍රතිලාභ ලබා ගන්න හැටි කියනවා සැබෑ තම බුදු සාත්‍ය ප්‍රතිඵල ලබා ගන්නවා කියන තීරණයන්නේ මේ දුක සත්‍ය කොයිතා ප්‍රමාණයද තම අවබෝධ කරගන්නා කියන කාරණයයි යම් තම ප්‍රමාණය දුක අවබෝධ කරගත්තනම් ඕක ධර්ම දුකේ මොකද කියනවා දුකට ආසන්න පරිදි ඒක තමයි කියන්නේ ඇදීනවා දැන් අපි කියමු යම් නැමේ විභාගය නමනවා ඊළඟට කැලිය ආසන්න දෙයින් අපර සාන්ද බලසන් එයක් දෙක නමුත් වෙනස් වෙනකොට මේ දුකනේ බලන්න යම් තා ප්‍රමාණයක් යම්කට ආසන්න කරන්න අපේ දුකේ තා ප්‍රමාණය වෙනවා නමුත් ධර්මයන් තම උදාහරණ පුළුවන් ආරක්ෂාවට වැඩි දුක් අපිට කරන මාත අඩු වෙන්නේ එතකොට ධර්මයන් හදේ සමස්තවත් ඒකට අත් වෙන අසහනක් නැති දෙයක් දුක් වෙනවා ඒ සාපේක්ෂ දුක හදාන්නේ අපි සාමික සමාජයක කරලා තිබා බරපතල ත්‍යාගය නා. කියන්නේ දෙදෙන්නේ නැහැ, පරිත්‍යාග නැහැ, මාර්ගය පස්සේ නැහැ කියන ආකාරයෙන් අපි ඉන්නේ. ඒක වැරදියා ත්‍යාගින්න දුන්නේ. මෙන්න මේ ආකාරයෙන් දුරු කරගන්නට උනන් මේ අසුක දේවල් අපි ආශ්‍රය කරන්නේ. මේ ආයේ කොහොමද පාස්තර දේවල් අපි ආශ්‍රය කරන්නේ. ඒ වගේම මේ දුක්ඛාන්ත දේවල් අපි ආශ්‍රය කරන්නේ. ඒ වගේම මේ අපි ආශ්‍රය කරන්නේ අනාත්ම දේවල් කියන එක විතර සහාය උනාගෙන ඉන්නේ. එනිසා දුක කියන පිළිච්චේ වාක්‍යන්නේ දුක සම්පූර්ණ සමාජයේ මානසික තියාගියත් එක තමයි යන්නේ කියලා තියෙන දෙයක්. මේ දුක නැති කිරීමේ කාමත අවබෝධ කරගෙන නොවේ දුක නිදහස් වෙන කියලා කොච්චර ඉගෙන ගත්තත් කොයිතරම් උමාරි ගත්තත් සමාජයේ ජීවිත සංස්කාරයෙන් පුරාම තම තමයි දුකේ තමයි. මේ දුක නිදහස් වෙන කියලා කියන කොච්චර විදිහට කරකට කියයි ලෝකී සම්ප්‍රෝගෝණ අතර ජීවිතයෙන් ජීවිතවල කියන්නේ අපි යන්නේ ප්‍රත්‍යනායන මායන්නේ. ඒ යන හැමදේම ප්‍රත්‍ය කියනවා. අර ඉතර කොල්මනාදී. දැන් කොල්මනේ කියන්නේ කියලා දුර වෙන කරන්නේ නැහැ. කොල්මනේ කියන්නේ දෙයක් මාත් කියන්නේ. දුවන් යන්නේ ඉතත් එක තමයි. අයත් එක්ක ඒකට යන්නේ නැහැ කියලා කියනවා. ඒ නිසා මේ ගැටලු වරණය කියලා තියෙන්නේ කොයි තැනකට අපි ජීවත් කොයි තැනකට ජීවත් වුණත් සම්මියන් තමයි. එනිසා මුල්හදේ ප්‍රශ්නවලින් දුවන්න මාතරේ කියන අම්මාට අරන්නේ ප්‍රශ්නවලට දුන්නත් මූණ දීලා හැබැයි ඒකම තේරුම් ගැනීම. මුල්හදේ එකම වාක්‍ය ප්‍රතිපල දෙකේ බලන්නේ ප්‍රතිපලක මූලදී කොහෙදන්නේ. මේක තුනහරදී තේන්නේ කොටයි බලේ කොටයි කරජියක් වගේ දෙනා විතර තියෙනවා. තේන්නේ කරජිය කොටේ කරනවා නම් තේන්නේ මරණ අපි මේ කියන දේ කියන්නේ මොන බැලුවේ

Satyam te saṅghaṁ saraṁ gacchāmi. අමෙන්ජතු හැමදෙනාටම තෙරුවන් සරණයි.